ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදැවත් වාසනාවන්ත පින්වතුනි අසංක කෙම්පිටිය මහත්මා ඕමාශ්‍රී නෝනා ආදරණීය මෑණියන් පෙරමුණේ තබාගෙන මේ තමන්ගේ ඊටාම සමීපතම ඥාති මිත්‍රාදීන් කවුරුත් එක්ක රාශී කරගෙන අද දින ඊටාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරලා නිමාණපත් එක් අවස්ථාව අද දින ජීවන මාගෙහි වර්ෂ පූර්ණ අවස්ථාව සපුරන ආදරණීය පුතරුන්ට ආලෝක පුතාට ආශිර්වාද කරන්නටයි මේ පින්කම මේ හැම දිනෙකම සිදු කළේ. ඉතින් එකාතකින් ඒ දරුවාට උපරිම ආනිසංස ආශිර්වාද ලැබෙන විදියටත් පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දිනාටමත් ඔබ හැම දිනාගේම දූ දරුවන්ට ආශිර්වාද වෙන විදියටත් මේ පින්කම ඉතාම අලංකාරවත්ව සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව. එනිසා අපි විශේෂයෙන් ආශිර්වාද කරමු. අද දින ලෝකේ යම් තාක් අය උපන්දින සමරනවා නම් ඒ හැම දිනකටමත් ඒ වගේම අද ඉපදෙච්චා ඉන්නවා නම් ඒ හැම දිනකටමත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ආශිර්වාදයෙන් ඒ හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ මෛත්‍රී සිතිවිල්ල ආනිසංසයෙන් අද විශේෂයෙන් උපන්දිනය සමරන ආලෝක පුතුණුවන්ට සුභම සුබ උපන්දිනක් වේවා. ඒ දරුවාගේ අනාගතය හැමතිස්සෙම සෞභාග්‍යමත් වේ. ලෝකයට ආලෝකයේ සපයන, ප්‍රඥාව සපයන, ප්‍රඥාවෙන් ලෝකයේම බබළුවන වාසනාවන්ත දරුවෙකු වීමට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි සාදු කියලා නැවත ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්නතුනි, මේ වගේ අවස්ථාවකදී අපි බෞද්ධයන් වශයෙන් කරන්න පුළුවන් ඉහළම ආශිර්වාදය තමයි මේ සිදු කරන්නේ. අප සරණ ගිහිපු අපේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංඝරත්නය ඇසුරු කරගෙන මේ බුද්ධදාම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය ලබා දීම තමයි කෙනෙකුට ලබා දෙන්න පුළුවන් ලොකුම ආශිර්වාදය. උපදීනම බෞද්ධයන් වෙච්ච අපි හැම දිනෙකම හරිම වාසනාවන්තයි. ඒකට හේතුව තමයි අපි මේ ලෝකේ එළිය දකින්න කලින්ම අපේ ආදරණීය අම්මා, අපේ දෙමව්පියන් අපිට මේ ත්‍රිවිධ රත්නය ආශිර්වාදය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි මෙලොවට බිහි වෙන කලින්ම අපේ අම්මා තාත්තා, විශේෂයෙන්ම අපේ අම්මා අපි වෙනුවෙන් පන්සිල් සමාදන් වෙලා, අටසිල් සමාදන් වෙලා අප සිල්වන්ත බවට පත් කළා අපේ අම්මා තාත්තා දෙන්න. බලන්න පිනතුන අපි අතින් කොච්චර වාසනාවන්තද. අනේ වාසනාවන්ත දිවි මඟ වඩාත්ම ආලෝකවත් කරගෙන දරුවෙක් මෙලොවට බිහි වුණාට පස්සේ ඒ දරුවාගේ කුසලයේ දිනන ආකාරයටත් ඒ දෙමව්පියන්ගේ පින ආධ්‍යාත්මික ශක්තිය දිනන ආකාරයටත් මාර්ගය බුදුරජාන් වහන්සේ අපට දේශනා කළා කියනවා. විශේෂයෙන්ම සිංහල වාද සූත්‍රයේ දේශනා කරනවා දරුවන් හදන දෙමව්පියන් විසින් දරුවන්ට කොහොමද සංග්‍රහ කරන්න ඕන කියලා. පළවෙනි දේ තමයි දරුවා අයහපතින් මුදවන්නට ඕන. ඒ වගේම කල්යාණයේ නිවෙසෙන්දී දරුවා යහපතින් යොදවන්නට ඕන. ඒ කරුණ දෙක කල් ඉවරල තමයි සිප්පන් සික්කම්පෙන්ති කියලා දේශනා කළේ. සිල්ප ශාස්ත්‍ර දෙන්න කියලා කිව්වේ දරුවා කලින් මුලින් වරදින් මුදවලා යහපතින් යොදවල තමයි අධ්‍යාපන ලබා දෙන්න කියලා සඳහන් කළේ. නමුත් වර්තමානයේ බොහෝ දෙනා මේ අධ්‍යාපන ලබා දෙන කාරණය තමයි පළවෙනි අංකයට ගන්නෙ නේද? දරුවෙක් මව්කුසේ පිළිසඳ ගත්ත කාලේ ඉඳන් හිතන්නේ කොයි ඉස්කෝලෙට දාන්නේ කියලා. කොයි පාසලටද යවන්නේ? පාසලක් කිට්ටුව පදිංචි වෙන්න ඕන නේද? ලිපිණියන්ව වෙනස් කරගන්න ඕන නේද? එහෙම තමයි සමහරට මතක් වෙන්නේ. නමුත් බෞද්ධ ආවාසයෙන් හැදෙන වැඩන අපි ඊට වඩා ඉදිරියට ගිහිල්ලා දරුවෙක්ගේ ජීවිතයේ ඉහළම මට්ටම සේ සලකන්නේ ආධ්‍යාත්මික දියුණුව, ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එක. අකුරු ශාස්ත්‍රයේ ඉගෙනනවා වගේම ඊටත් වඩා මුලින් තබා ගන්නේ දරුවාගේ ආධ්‍යාත්මික වයස ඉහළම මට්ටමට ගන්නට. ඔබ දන්නවා ලෝකයේ පසුගිය කාලේ බොහෝ දෙනෙක් උත්සාහ කළේ නොයෙක් විදිහේ වෘත්තීන් වලින් අධ්‍යාපනයෙන් භාෂා ඥාණයෙන් ඉදිරියට යන්නටයි. ඒක තාමත් එහෙමම තියෙනවා. එක කාලයක් තිබුණා වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වෙන්න බොහෝ දෙනෙක් උත්සාහ කළා. ඊටත් කලින් ගුරුවරු වෙන්න බලාපොරොත්තුවක් තිබුණා. මෙහෙම අප ගවනාගේ පසුගිය දශක දෙකක වැනි කාලයේදී බලාපොරොත්තුනේ විද්‍යාඥය බවට පත් වෙන්න. ඒ වගේම දැන් මේ ආසන්නතම අවුරුදු 5-10 වගේ කාලයේදී කෙනෙක්ගේ බලාපොරොත්තුව මැනේජ්මන්ට් පැත්තෙන් ඉදිරියට ගිහිල්ලා ව්‍යාපාරයක් මෙහෙවන තමයි බලාපොරොත්තුව. එතැන්ට ව්‍යාපාර ශාස්ත්‍ර ඉහළටම ගියපු කෙනෙක් යටතේ උපාධිධාරී අය ඉහළම උගත් අය ඔහුගේ සේවකයන් ඉදිරියට වැඩ කරනවා. අද මේ තත්ත්වයක් ටිකෙන්ට ගිහිලට ගිහිල්ලා අද ඔබ දන්නවද ලෝකයේ ඉහළම බලාපොරොත්තුව මොකද්ද කියලා? අද ලෝකයේ බලාපොරොත්තුව ඉතාම අඩු වයසකදී ඉහළම ලෙස ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමය තමයි අද ලෝකයේ ඇගේ සිහිනේ වෙලා තියෙන්නේ. අඩුම වයසකදී වැඩිමසේ ප්‍රඥාව විශ්ලම් එකට පත් වෙනටයි අද ලෝකයේ තරඟය තියෙන්නේ. මෙන්න මේ තරඟයේ අතුරින් බටහිරටත් වඩා විශේෂයෙන්ම ආසියානු රටවල් ඉදිරියෙන් ඉන්නවා. ඉන්දියාව, ඒ වගේම චීනය, ශ්‍රී ලංකා වැනි රටවල් මේ පිළිබඳව බොහෝ අවධානය යොමු කරනවා සහ ඒ රටවල් සහ ඒ රටවල්වල දෙමෝපියන්ට දරුවන් වෙලා ඉපදෙන බොහෝ දෙනෙක් මේ ආධ්‍යාත්මික ඉලක්කය කරා ළඟා වෙන්නටයි උත්සාහ කරන්නේ. ඒකට හේතුව ඇයි? අද ලෝකෙම ඇයට කායික ලෙඩවලට වඩා අද බොහෝ දෙනෙකුට මානසික රෝගයි තියෙන්නේ. අන්නේ මානසික රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමේදී බොහෝ දෙනා ආගමික ඉගැන්වීම් අධ්‍යාත්මික දියුණු ක්‍රම මොනවාද කියලා පරීක්ෂණ කරන කාලයක්. එනිසා එක පැත්තකින් අපට අධ්‍යාපනයෙන් ඉදිරියට ගිහිල්ලා කෙනෙකුට පුළුවන් ලෝකයට යම් සිනිස්පාදනයක් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් වෛද්‍යයන්සින් ඉදිරියට ගිහිල්ලා කිසියම් රෝගයකට ප්‍රතිකාරයක් වෛද්‍ය උපකරණයක් ලෝකයට ඉදිරිපත් කළා බොහෝ දෙනෙක් සුවපත් කරන්න පුළුවන්. ඇතැමිට යම් කිසි නිෂ්පාදනයක් ඉදිරිපත් කළා ඉතාම පහසුවෙන් ජීවිතය ගෙන යන්න පුළුවන් විදියට යම් කිසි ක්‍රමයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා කොහොමද සත්‍ය වාසයක් ඇති කරන්නේ කොහොමද කියලා සොයාගන්නට පුළුවන්. නමුත් මේ මොන දේ කළත් ඒ හැමදේම භෞතික දියුණුව විතරයි. ඒ කිසිදු දෙයක් ආධ්‍යාත්මික දියුණුව සඳහා නැත්නම් මානසික රෝගාබාධ දුරු කිරීම සඳහා ඒ කිසිම දෙයක් ඉවහල් වෙන්නේ නැහැ. මෙන්න මෙවැනි ලෝකයට අද ඉතාම අවශ්‍ය වෙලා තියෙන කවුන්සලර්ස්ලා සයිකියාට්‍රික්ස්ලා තමයි වර්තමානයේ අවශ්‍ය වෙලා තියෙන්නේ. අන්නේ ගමන් මගේදී විශේෂයෙන්ම සිත දියුණු කරන්නේ කොහොමද? ඒ සිත දියුණු කරන ක්‍රම අනාවරණය කරගෙන ලෝකෙට දෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අද වර්තමානයේ ප්‍රධානතම තේමාව බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දරුවන් හදන දෙමව්පියන්ගේ මූලික කාර්යභාරය වෙන්න ඕන වර්තමානයේ. සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා දීලා උපාධියක්, මාස්ටර් ඩිග්‍රියක්, ડોක්ටරේට් එකක් ලබා දීම විතරක් නෙවෙයි. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ලෝකයේ මානසික දුක් පීඩාවලින් ඉන්න අයට මානසික සුවපත් භාවය ඇති කරලන්නට කුමක් ඉදිරිපත් කරන්න ක්‍රමය කී දෙනෙකුට වැඩිම පිරිසකට කොච්චර යහපතක් කවුන්සලින් පැත්තෙන් කරන්න පුළුවන්ද කියන මෙන්න මේ දේ ගැන තමයි අද ලෝකයේ ඉන්න බුද්ධිමත් දෙමෝපියන් දෝදරුවන් හදනකොට සලකා බලන ක්‍රමය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමෝපියන් අර යුතුකම් දරුවන් ඉටු කරනකොට දරුවන්ගෙන් දෙමෝපියන්ට ප්‍රතිපකාර ලැබෙනවා. මොනවද ලැබෙන දේවල්? දරුවන් හදන අම්මලා තාත්තලා දරුවන්ගේ කාරණා කිහිපයක් බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. ඒ තමයි වයසට ගියාම ආහාර පාන ආදී සංග්‍රහ කරයි, අම්මා තාත්තා දුර්වල වුණාම කටයුතු ටික කළ දෙයි. මේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුදහමේ සඳහන් වෙනවා අතවාපන ප්‍රේතානං කාලගතානං දක්ෂිනං අනුපදස්සාමි කියලා. අම්මා තාත්තා මියගිය කාලෙට දරුවන් අම්මා තාත්තා වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා කියලා ඇඟීමත් දෙමෝපියන්ගේ හිතේ තියෙනවා කියලා සඳහන් කළා. මේ කාරණා මම හිතන ඔබ අහලා දිනේදී. නමුත් වෙනතුනි මෙතෙන්දී හුඟා කල්පනාකාරීව මේ දේ අහන්නට ඕන. මේ බලාපොරොත්තු තියෙන සාමාන්‍ය මට්ටමේ දෙමෝපියන්ගේ. එතනම සඳහන් වෙනවා දරුවන්ගෙන් අපේ කුලයේ තියෙන ගෞරවයේ ඉදිරියට රැකි, ඒ වගේම දෙමෝපියන් දීපු දායාද ටික ආරක්ෂා කරයි. මේ වගේ දේවල් ටිකක් දෙමෝපියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේක සාමාන්‍ය මට්ටමේ කෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක්. සාමාන්‍ය මට්ටමේ දෙමෝපියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් බුදුදහමේ මෙතනින් නවතින්නේ නැහැ. මේක ටිකෙන් ටික ඉදිරියට යනවා. මොකක්ද ඇත්තටම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන කියලා? ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තා දෙන්නා හරියට ශ්‍රද්ධාවටපත් වුණා නම්, දාන ආදී පින්දහම් සිදු කරගත්තා නම්, ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඒ වගේම ඡාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, සෘතුමත් බව. මෙන්න මේ කරුණ වලින් අමතක පෝෂණය වුණා නම් පින්තුනි අර යුතුකම් වලින් පස්සේ යුතුකම් කිසිදාක දරුවන්ගේ අමතක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිය ගියාට පස්සේ පින් අනුමෝදන් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ අමතක දෙන දරුවන් හදද්දීම තමා සුගතිගාමි වෙන්න තමා වැඩ කටයුතු කරගෙන ඉන්නේ. අර බලාපොරොත්තු මූලික වශයෙන්ම තියෙන්නේ යම් කිසි කෙනෙකුට තමන්ගේ පරලෝක ජීවිත ගැන සැකයක් තියෙනවා නම් මේ දරුව හදද්දී සුගතියට යන්නට වැඩපිළිවෙල කඩාකප්පල් වුණා නම් ඒකට බාධාවක් වුණා නම් ඒක අතපස් වුණා නම් අනේ ඒ වරද නිවැරදි කරගන්න තමයි මේ දරුවන්ගෙන් පින් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි සෑම ආමල සාත්තලට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඇයි ඒකට හේතුව? ඒ දරුවා හදද්දීම ඒ දරුවත් එක්කම දාන ආදී පින් දහම් කරලා ඒ දරුවත් එක්කම ශ්‍රද්ධා ආදී ගුණ දහම් දිනු වෙන විදිහට වැඩ කළා. ඒ දරුවා වර්ධනය වෙනවත් එක්කම මම තාත් දෙන්න ගුණ දහම් වෙන පෝෂණය වෙන්නට ඕන. මෙන්න මේක තමයි දෙමෝපියන්ගේ සැබෑ යුතුකම වගකීම වෙන්නට ඕන. බොහෝ විට අපි දරුවන් හදද්දී දරුවා දැස බලාගෙන ඉන්නවා. දරුවාගේ ලස්සන බලාගෙන ඉන්නවා. දරුවාගේ වර්ධනය අධ්‍යාපනයේ මේ වගේ කටයුතු සඳහා ජීවිතේ සැලකුතු කාලයක් කැප කරනවා. කැප කරනකොට අපේ ආධ්‍යාත්මික දියුණුව අපට අමතක වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි වයසට යනවා කියන කාරණේත් අමතක වෙනවා. දරුවා දැස බලාගෙන ඉන්නකොට දන්නේම නෑ අමතක දෙන්න නා කියලා. දරුවා ලස්සන වෙලා උස් මහත් වෙලා උපාධියක් එහෙම අරගෙන යුග දිවියට පත් වෙනකොට දන්නේම නෑ අමතක දෙන්නගේ අතට හැරමිටියකුත් ඇවිල්ලා. පින්නතුනි දරුවාගේ අසිරිය බලාගෙන ඉඳිද්දී අම්මා තාත්තට වෙන සැබෑ දෙය මෙන්න මේක. මෙන්න මෙතනින් අපි පහලට නොවෙන්න නම් ඒ දරුවා දිනු වෙද්දීම ආධ්‍යාත්මික වශයෙන් ඒ දරුවාත් එක්ක මම තාත්ත දෙන්නත් දිනු වෙන්නට ඕන. මෙන්න මේක තමයි සැබෑ දෙමෝපියන්ගේ යුතුකම් බවට පත් වෙන්නට ඕන. මෙන්න මේ මට්ටමේ අම්මා තාත්ත දෙන දරුවෝ හදනවා නම් බුදුදහමේ සඳහන් කරනවා ඒ අම්මා තාත්ත දෙන දරුවන් ගැන මොකක්ද ඇත්තටම බලාපොරොත්තු වෙන්න ඕන කියලා. එතෙන්දි කියන්නේ අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා. ඒ අම්මා තාත්ත දෙන්නගේ ළඟ ශ්‍රද්ධාව, දන් දීම, සිල්වන්ත භාවය ආදී ගුණයක් තිබුණා නම් අන්න ඒ ගුණයන්ට වඩා වැඩි දරුවෙක් තමයි නිතරම අම්මා තාත්ත බලාපොරොත්තු වෙන්නේ. නිතරම ප්‍රාර්ථනා කරන්නේ අනේ මට වඩා මගේ දරුවා ශ්‍රද්ධාවෙන් දිනු වෙන්න, මට වඩා මගේ දරුවා දන් දීමෙන් දිනු වෙන්න, සිල්වන්ත භවෙන් දිනු වෙන්න, ප්‍රඥාවෙන් දිනු වෙන්න. මෙන්න මේ බලාපොරොත්තු තමයි අම්මා තාත්තගේ තියෙන්නේ. ඇතැම්මිට තමන්ට වඩා ඉහළින් බැරි වුණත් තමන්ගේ මට්ටමට හරි අනුජාත දරුවෙක් හරි වර්ධනය කරන්න තමයි සැබෑ ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ සිහිනය බලාපොරොත්තු වෙන්නට ඕන. මේකත් තමයි ඉදිරියට ගිහින් මෙතනින් නවතින්නෙත් නෑ පින්නතුනි. අම්මා තාත්ත දෙන වඩාත්ම ශ්‍රද්ධාවන්ත නම් අචල ශ්‍රද්ධාවකට පත් වුණා නම් එවැනි ශ්‍රද්ධාවන්ත අම්මා තාත්ත දෙන්නේ කොහොමද දරුවන් ගැන බලාපොරොත්තුව තියාගන්න ඕනේ කියලා ඒක දීතු සූත්‍රයේ සහ ඒක පුත්ත සූත්‍රයේ විස්තර වෙනවා. ඒ මොකද්ද? අම්මා තාත්ත දෙන ශ්‍රද්ධාවන්ත නම් ඒ අම්මා තාත්තට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. මොකන්ද ඉල්ලීම? ඒ ඉල්ලීම තමයි පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. ඒ අම්මා තාත්තට ඉන්නේ එකම දුවක් නම් දුවගෙන් ඉල්ලීමක් කරන්න දුවේ කොහොම හරි කුජුත්තරව හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා. මේ ඇපින්නතුනි බුදුහාඳුර කිසි විදෙක කියලා නැහැ. විසාකාව වගේ වෙන්න, අනාථපිණ්ඩික සිටුතුමා වගේ වෙන්න, බන්දුන මල්ලිකා වගේ වෙන්න කියලා නැහැ. ඇයි ඒ අය සෝවන්නේල විතරයි හිටියේ? බුදුහාඳුර ආදර්ශය ගන්න කියලා කියන්නේ කවුද? අර අනාගාමි වෙච්ච චිත්ත ගෘහපතිය, හත්තාලවක නන්ද මාතාව, කුජුතරාව. මෙන්න මේ අය තමයි ගිහි දරුවන්ගේ සිහින ලෝකයේ පරමාර්ථසී චරිත බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි දරුවා කිසියම් දවසක පැවිදි වෙන කැමති නම් පැවිදි වෙන්න එපා කියනව නෙවෙයි ඈ පාදා කරනව නෙවෙයි දරුවට. දරුවට කියන්න පුතේ කොහොම හරි සැරුවත් හාමුදුරුවෝ හරි මුගලන් හාමුදුරුවෝ හරි වගේ වෙන්න කියලා. දියණියක් නම් දුවක් නම් ඉන්නේ ඒ දුවට කියන දුවේ කොහොම හරි කේමාව හරි උපලමනාව හරි වගේ වෙන්න කියලා. මෙන්න මේක තමයි ආධ්‍යාත්මික ලෝකිය අපේ සිහින බවට පත් වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි මෙතෙන්දී ඊටාම සුවිශේෂී කාරණයක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. දරුවෝ හදන අම්මලට තාත්තලට කියනවා පුතේ දුවේ කිසි දවසක ලාභ කීර්ති ප්‍රශංසාවලට අවනත වෙන්න එපා. ලාභ කීර්ති ප්‍රශංසා නැමැති මඩ ගොහුරෙහි එරෙන්න එපා, ගිලෙන්න එපා කියලා. අපි ගැන නොඑක් දෙනා වර්ණනා කරනකොට, ප්‍රශංසා කරනකොට අපි ඒකට ආස හිතිලා අපේ ආධ්‍යාත්මික දියුණුව අපි කඩා කප්පල් කරගන්නවා. ඒ නිසා දරුවන්ට නිතරම සඳහන් කළේ අනිත් අය කීර්ති ප්‍රශංසා අනිත් අයගෙන් ලැබෙනකොට ඒවට ආස හිතිලා තමන්ගේ ආධ්‍යාත්මික ගමනට, අධ්‍යාපනික ගමනට බාධාවක් කරගන්න එපා කියලා සඳහන් කළේ. මේක ඉතාම වැදගත් කාරණයක්. මෙන්න මෙතෙන්දි දෙමව්පියනු සැලකිලිමත් වෙන්නට ඕන. දරුවෙක් හදද්දී නිතරම බලන්නට ඕන, මේ දරුවා හදද්දී මගේ ලෝභකම අඩු වෙනවද වැඩි වෙනවද, මගේ තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද, මගේ මාන්නය, ආඩම්බරකම, සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා නිතර බලන්න කියලා. ඇතැම් විට දරුවා වර්ධනය වෙනවත් එක්කම මාන්නයත් වැඩි වෙනවා. අපේ දරුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්, අනිත් අයට එච්චර බෑ. අපේ ළමයා හුඟක් ලස්සන, අනිත් අය එච්චර ලස්සන නෑ. අපේ දරුවා මේ විශ්වවිද්‍යාලයට යන්නේ, අනිත් අය ඊට පල්ලා විශ්වවිද්‍යාලවල. එහෙම කියලා ඇතැම් විට අපේ මේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න, ග්‍රීඩ්, කන්සීට් ඇන්ඩ් සෙල්ෆ් වියු, මේ තුන ඇතැම් විට වර්ධනය වෙනවා. මේ තුන දෙමෝපියන්ගේ වර්ධනය වෙනවා නම් බෞද්ධයෙක් ලෙස ඇත්තටම අපි සාර්ථක නෑ, අපි ෆේල් ඇත්තෙම. ඒ නිසා මෙන්න මේ දුර්ගුණ අඩු වෙලා යහපත් ගුණාංග අපේ ජීවිතේ වැඩි වෙන්නට ඕන. ඒ වගේම තමාගේ දරුවා වර්ධනය වෙනකොට ඒ වයසේම අනිත් දරුවන්ට හැකිතාක් දුරට උදව් කරන්නට ඕන. අම්ම තාත්ත දෙන්නේ කියලා කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වලින් දරුවන්ට සලකන කෙනෙක්. නමුත් ඒ අම්ම තාත්ත දෙන බොහෝට තමාගේ දරුවට විතරයි ඒ සතර බ්‍රහ්ම විහරණ දක්වන්නේ. නමුත් බෞද්ධ අමතාද දෙනෙක් එහෙම නැහැ. දරුවෙක් වර්ධනය වෙනකොට ඒ වයසේම අනිත් දරුවන්ටත් පුළුවන් තරම් සලකනවා. අනිත් දරුවන්ට සැලකීම තමයි දරුවට ආශිර්වාදයක් බවට පත් කරගන්නට ඕන. ඒ විතරක් නෙමෙයි, කුඩාම කාලේ තමන්ගේ උගුලෙම හිටියට කමන්නේ නැහැ. හැබැයි අවුරුද්දයි එහෙම ඉන්න පුළුවන්. අවුරුද්දෙන් පස්සේ එහෙම ළඟමට තියාගෙන ඉන්න බෑ. පොදු තැනකට ගියාම ඒ ළමයට අනිත් අයත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න ඕන. මේක ස්කූල් එකක් වගේ. ගෙදරදී තමා වඩාගෙන හිටියට කමන්නේ, කොටු කරගෙන පන්සලට ගියාම, පොදු ස්ථානයකට ගියාම ඒ දරුවට නිදහසේ ඇවිදලා අනිත් දරුවොත් එක්ක සෙල්ලම් කරන්න, එතන උගාද්දේවල් ඉගෙන ගන්න තියෙන ස්ථානයක්. ඒ වගේම ටිකක් ඇඬුවටත් කමන්නේ නැහැ. අරනකොට ටිකක් ලේත් පිරිසිදු වෙනවා. දෙයක් ඉල්ලනකොට මේකමාර දෙන්න හොඳ නැහැ. අර ස්වීට් කෑම දීලා ළමයින්ට අර පේෂන්ස් එක පුරුදු කරන්නේ. කෑම ඉල්ලනකොට එකපාර දෙන්නේ නැහැ, ටිකක් වෙලා ළමයට තියනවා, අඬන්න දීලා පස්සේ තමයි දෙන්නේ. ඒ ඉවසීම කුඩා කාලේ පටන්ම දරුවාට හුරු කරන්නට ඕන. ඒ වගේම දරුවන්ගේ සම වයසේ අනිත් දරුවන් එක ඉන්න තැනදී දරුවා සමාලං කරගෙන ඉන්න හොඳ නැහැ. අනිත් දරුවන් පොදුවේ ඉන්න තැන්වලදී අනිත් අයට හඳුනාගන්නේ බැරි වෙන්නට ඕන, මේ ළමයාගේ අම්මා තාත්තා කවුද කියලා. අන්න එහෙමනම් තමයි තමා දක්ෂ. ළමයි කීප දෙනෙක් එක තැනක ඉන්නකොට ඒ ළමයාගේ අම්මා තාත්තා කවුද කියලා ඉන්න අනිත් අයට හොයාගන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ දරුවාගේ හොඳ ලක්ෂණයක් නිසා අම්මා තාත්තා කවුද කියලා හොයන්න අනිත් අයට කුතුහලයක් ඇති වෙන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි අම්මා තාත්තා දෙන සාර්ථකයි කියලා කියන්නේ. යම් කිසි තැනකට ගිය ගමන් ඔබේ ළමයා කවුද කියලා අනිත් කෙනාට හඳුනා ගන්න පුළුවන් නම් ඔබ සාර්ථක නැහැ. ඒ නිසා ඔබ සාර්ථක වෙන්නේ අවුරුද්දක් වෙනකන් කවන්නේ නැහැ, ඉතින් උකුල තියාගත්තට. හැබැයි අවුරුද්දෙන් පස්සේ ඒ දරුවාට නිදහසේ තැනකට ගියහම අනිත් දරුවන් සමඟ සෙල්ලම් කළා, ඒකෙන් තමන්ගේ පර්සනලිටි හැදෙනවා, communication skills හැදෙනවා, social skills හැදෙනවා. ඒ හැම තැනක්ම දරුවාට ඉගෙන ගන්න තියෙන අවස්ථාව. ඒ හැම තැනින්ම අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. පින්නතුනේ, මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉදිරියට ගිහිල්ලා බුදුදහමේ තවත් සුවිශේෂ කාරණා දරුවන් පිළිබඳව සඳහන් වෙනවා. ඒ තමයි කිසාගෝතමි වැනි අය. එයාගේ ජීවිතවල මේ දරුවන් පිළිබඳව ලොකු සංවේගදායි කාරණා ඇති වුණා. අන්න එවැනි කාරණාවලදී ධර්මානුකූලව සමාජයට මුහුණ දෙන්න, ජීවිතයට මුහුණ දෙන්න අපි හුරු වෙන්නට ඕන. ඒ වගේම බන්දුල මල්ලිකාව ගැන ඔබ දන්නවා. බන්දුල මල්ලිකාවට හිටිය දරුවෝ ටික ඔක්කොම එක දවසේ නැති වුණා. අන්න එවැනි අවස්ථාවේ ඒ බන්දුල මල්ලිකාව මේ ධර්මය තුළින් පෝෂණය වෙලා හිටියේ. ඇයි දුකක් ඇති නොවන විදියට ධර්මයෙන් ශක්තිමත් වෙලා ඒ මානසික දුකට ධර්මයෙන් ශක්තිමත්ව මුහුණ දුන්නා. මෙන්න මේකත් අපේ ජීවිතේ ඇතුළත් වෙන ඕන කාරණයක්. ධර්මයෙන් අපි නිතරම පෝෂණය වෙන්නට ඕන. ජීවිතේන ඕනෑම අභියෝගයක් දහම තුළින් අපි ශක්තිමත් මොහොන දෙන්නට හුරු වෙන්නට ඕන. ඒ වගේම මේ අපේ බුද්ධෝත්පාද කාලයේ අපේ ශාසන ඉතිහාසයේ ඊටාම සුවිශේෂී අනුවේදනීය කාරණයක් සඳහන් වෙනවා. ඒ තමයි අජාසත් කුමාරයා මව්කුසේ පිළිසින ගත්තු අවස්ථාව. ඔබ දන්නවා බිම්බිසාර රජතුමාට හිටිය පුතා අජාසත් කුමාරයා. මේ අජාසත් කුමාරයා මව්කුසේ පිළිසින ගත්තු අවස්ථාවේදීම දැනගත්තා නක්ෂත්‍ර කරුවන්ගෙන් රජතුමාට පියතුමාට මේ කුසේ ඉන්න දරුවා අනාගතේ කවදාකද දවසක ලොකු හානියක් කරනවා කියලා. ජීවිත හානියක් කරනවා කියලා. මේක දැනගත්තා. මේ වගේ දේවල් දැනගත්තු අවස්ථාවේ අතීත සිද්ධින් ඔබ ඇතැම් විට අහලා ඇති. ඒ සිද්ධින් වලින් සඳහන් වෙන දරුවගේ ජීවිතේට අනුසරණ කරනවා. ඇතැම් විට ඒ දරුවා බිහි වෙච්ච අවස්ථාවේදීම සමහර රජවරු බල තියෙන්නේ වෙනත් ඈත ප්‍රදේශයක ගිහිල්ලා වෙන කෙනෙකුට බාර දෙනවා හදාගන්න කියලා. නමුත් මේ බිම්සාර රජතුමා මේ දෙකම කළේ නැහැ. බිම්සාර රජතුමා බොහොම සැදැහැවත් කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්. ඔහු මේ කිසිම දෙයක් දරුවාට කරේ නැහැ. ඔහු තේරුම් ගන්න හිටියේ මේක කර්ම චක්‍රය. මේ දරුවන් කියන්නේ ඇත්තටම පින්නොතින අපට කර්මයට මුහුණ දෙන්න තියෙන අවස්ථාව. ඒ කර්මය හොඳ කර්මයක් වෙන්න පුළුවන් දරුවන් ඉතින් අපට. ඇතැම් විට අපේ අකුසල කර්මත් දරුවන් ඉතින් අපට විපාක දෙන්න සිද්ධ වෙනවා. පින්නොතුනේ මේ බිම්බිසාර රජතුමා මේ යථාර්ථයට මුහුණ දුන්නා. එතුමා කොහොමද මේකට මුහුණ දුන්නේ? බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්මය අහලා සාර්ථකව මේ දරුවාගෙන් එන අනාගත අභියෝගයට මුහුණ දෙන්නට එතුමා ධර්මයෙන් පෝෂණය වෙලා හිටියා. සෝතාපන්න වෙලා හිටිය. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව සිදු කරපු බිම්බිසාර රජතුමා ඒ පුතාගෙන් වෙච්ච මේ බරපතල හානියට මුහුණ දෙන්නට සිද්ධ වුණා. එතුමා හිත හදාගෙන හිටියා. මේ දරුවාගේ දැඩි ක්‍රෝර වදහිංසාවලට මේ පිය රජතුමා ලක් වෙලා අවසාන කාලයේ සිරිමැදිරියේ කාලය ගත කරන්න සිද්ධ වුණා. එහෙම වුණත් කිසිදාක හිතින් කම්පාවටපත් වෙන්නේ නැහැ. ඈත ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා දැක දැක රජතුමා ඉතාම ප්‍රසන්නසිතින් ශ්‍රද්ධාවන්තව මේ ජීවිතය අර්ථයට මුහුණ දුන්නා. ඒ වුණත් පින්නතුනේ රජතුමා ජීවිතේ නැතුණාට පස්සේ එදාම අජාසත් රජතුමාටත් ළමෙක් ලැබුණා, පුතෙක් ලැබුණා. පුතා ලැබුණ වෙලාවේ තමයි ඔහුට නුවණැස පෑදුණේ. එතකොට ඔහු ප්‍රමාද වැඩි. මෙන්න මෙතෙන් ඉතාම සංවේදී කාරණයක් අපට ඉස්මතු වෙනවා. ඒ මොකද්ද? අපට ඇත්තටම අපේ අම්මා තාත්තා ගැන තේරෙන අපට දරුවෙක් ලැබෙච්ච අවස්ථාවේදී. ඔබ මේ දරුවා දැස බලන හැම වෙලාවෙදිම ඔබ හිතන්න, ඔබ යම්කිසි ආදරයක් සෙනෙහසක් මේ දරුවාට දක්වනවා නම් ඒ හැම වෙලාවෙම ඔබට මතක් වෙනවනේ කවුද? ඔබේ අම්මා තාත්තා දෙන මතක් වෙන්න ඕන. ඒ අම්මා තාත්තා දෙන ජීවත් වෙනවා නම් හැකිතා ගෞරවයෙන් ආදරෙන් එයට සලකන්න. මේ සෙනෙහසම තමයි පින්නතුනි ඔබටත් ඔබ වෙනුවෙනුත් ඔබේ අම්මා තාත්තේ දා දැක්වේ. අද නම් වාපහසුකම් තියෙනවා, රෙදි හොදන්න අනිත් පහසුකම් හරි ලේසි. නමුත් ඇතැමිට අපි ගොඩාක් කාලේ අපි අම්මලා තාත්තලා ලිදෙන් වතුර අරගෙන රෙදි ටික හොදලා බොහොම වෙහෙස මහන්සිලා පෝෂණය කළේ. අන්නේ අම්මා තාත්තා ජීවත් වෙනවා නම් උපරිම ලෙස යට සලකන්න, මිය ගිහින් ඉනවා නම් එයා වෙනුවෙන් පින්කම් කළ පින් අනුමෝදන් කරන්න. මෙන්න මේකත් දරුවන් වෙතින් වෙන්නට ඕන කාරණයක්. එනිසා දරුවා වර්ධනය වෙන්න වෙන්න තමාට දරු සෙනෙහස වර්ධනය වෙනවා වගේම මව්පිය ගුණ තමන්ගේ හිතෙහි දිනු වෙනට ඕන. යාමට ආතර පුළුවන් තරම් සලකන්නට ඕන. ඒකම තමන්ට ආශිර්වාදයක් වෙනවා. ඒක දැකගෙන ඉඳලා ඒ කුඩා දරුවනොත් ලොකු වෙලා ඒ ආචිරට සියයට සලකන ආකාරයට තමන්ට තමන්ගේ දරුවන් අනාගතය සලකනවා. ඉතින් මේ කරුණු හැම එකකින්ම සංක්ෂිප්ත කරාම පේන දේ තමයි දරුවන් අපි පෝෂණය කරද්දී අපි ප්‍රධාන වශයෙන් අපි ආධ්‍යාත්මික දියුණුව වෙනට ඕන. අපි මේ සසර ගමනක් යන්නේ මේ ආත්මෙම ඔක්කොම ඉවර වෙන්නේ නැහැ. මේ දරුවන් ලැබලා සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ අවස්ථාවේ ඒ දරුවන් සමග හැකිතාක් දුරට දාන ආදී පින්දහම් සිදු කරන්නට ඕන. සීලාදී ප්‍රතිපatti සම්පූර්ණ කරන්නට ඕන. එනිසා අපේ ජීවිත බොහොම අස්ථිර ජීවිත අපි ගත කරන්නේ. ඒ ජීවිත අපට අහිමි වෙන කලින් ඒ දරුවන් ඥාති මිත්‍රාදීන් අම්මා තාත්තා මේ හැම දෙනෙක් මේකට ඉඳගෙන ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම පුළුවන් තරම් කුසල් දහම් සිදු කරන්න, ධර්මස්වරණය කරන්න, භාවනා කරන්න, හැකි හැම අවස්ථාවකදීම සිල්වන්ත ජීවිත ගත කරන්න. මේක තමයි ඇත්තටම අපි අපේ ජීවිත වලින් ගන්න ඉහළම ප්‍රයෝජන බවටපත් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ආලෝක පුතා, ආලෝක කියලා කියන්නේ බුදුදහමෙහි බුදුහාඳුරුවත් මුල්ම සූත්‍රයේ සඳහන් කරපු වචනයක්. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, ආලෝක උදපාදි කියලා දේශනා කළා. ඒ ආලෝක කියන්නේ නිකන් සාමාන්‍ය ලයිට් එකකට නෙවෙයි. මේක ප්‍රඥා ලෝකයට, විස්ඩම් එකට කියපු වචනයක්. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියන්නේ. පඤ්ඤා නරණං රතණං කියලා කියන්නේ. පඤ්ඤාය සෝබිනී, අපදාන සෝබිනී පඤ්ඤා. පඤ්ඤාය පරිසුද්ධති. ප්‍රඥාවෙන් පිරිසිදු වෙනවා. ප්‍රඥාවෙන් චරිතය බබලනවා. ප්‍රඥාව කෙනෙකුට තියෙන උතුම්ම රත්නය කියලා දේශනා කළා. එනිසා මේ පුතාටත් ප්‍රඥාව දිනු වෙන පුළුවන් විදියට උපරිම ලෙස අපි උදව් කරමු. ඒ දරුවා ඊටාම පින් කරලා මේ ලෝකෙට බිහි වුණේ. අන්නේ පින උපරිම දිනු කළා ඒ දරුවා ඔස්සේ මුළු ලෝකෙටම ප්‍රඥා ලෝකේ බෙදා හරින්නට. ඒ දරුවාට මේ උපන් දිනේ සමරනාද දින මේ සියලු පින්කම් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින්කම් වල ආනිසංසයෙන් අද උපන් දිනේ සමරන ලෝකයේ සියලුම දූපතුන්ට සුබ උපන් දිනක් වේවා. ඒ සියලු දරුවන්ගේ අනාගතය සඵල වේ. ලෝකෙට වැඩ ඇති පින්වන්ත දරුවන් වීමට, නිරෝගී සම්පන්න දරුවන් වීමට මේ උතුම් කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.